වහන්සේ අටවෙනිදා භාවනා වැඩසටහන මනුෂ්‍යයාගේ මොළෙහි ක්‍රියාකාරීත්වය පිළිබඳව වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කිරීම අතර පෙන්වන සාමාන්‍යයෙන් අපි දන්න විදිහට රුධිරය වගේ දේවල් සංසරණය වෙන්නේ නහර ඔස්සේ ස්නායු පද්ධතිය ඔස්සේ. ඒත් මනුෂ්‍යයෙකුගේ මොළෙහි ක්‍රියාකාරීත්වය මේ චින්තාමය ගුණය මානසික ස්වરૂපය ක්‍රියාත්මක වන්නේ තරංග වශයෙන්. මොළේ එක කොටසක ඉඳලා තව කොටසකට අර රුධිරේ ගමන් කරනවා වගේ නහරයක් දිගේ නෙමෙයි තරංගයක් වගේ තව ස්ථානයකට ගෙන යෑමේ හැකියාවක් තියෙනවා. හරියට සෙල් ෆෝන් එකක් වගේ. එහෙම ශක්තියක් තමයි මේ මානසික ශක්තිය කියලා කියන්නේ. අඬුවකින් අල්ලලා නිවැරදි කරන්න බෑ. ධර්මයෙන්ම පමණයි මේ මනස හදන්න පුළුවන්. ඒ නිසා භෞතික වෛද්‍ය විද්‍යාවට වෙනත් විද්‍යාත්මක හැකියාවකට එක කරන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ම පමණයි මේ සොයාගත්තේ. බුදුරජාණන් වහන්සේ ඒ පරම්පරාවේ අත්යලින් අපිට ලැබිලා තියෙනවා. මේකේ ආරම්භක හිමිකාරත්වය බුදුහාමුදුරුවන්ටමයි. බුදුහාමුදුරුවන්ට ඇරෙන්න මේක මේ කල්පාන්තරය තුළ තව කෙනෙකුට තනිව හොයාගන්න බෑ. අපිත් ඒ අත්වල ලැබුණු නිසායි ඇවිල්ලා ඉන්නේ. ඔබටත් ඒ අත්වල ලබා දෙන්නටයි අප සැදී පැහැදී කටයුතු කරන්නේ. ඒ අත්වලෙන් තමයි ඔබට ඉගොඩ වන්නට සිදුවන්නේ. හේතුවක් තියෙනවා. පුජ්‍යල විෂය නොවන, ඉන්ද්‍රිය විෂය නොවන, ඉන්ද්‍රිය බද්ධ නොවන, ඉන්ද්‍රිය සාපේක්ෂිත නොවන ධර්මයක් ලෝකෝත්තර නිර්වාණ මාර්ග ධර්මය. ඒ නිසා මේ කල්යාණ මිත්‍රත්වයේ ආනන්දය 100%ක් ඕන. කල්යාණ මිත්‍රත්වයේ 100%ක් ඕන. ඒකයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය උපදේශය. මේ මොහොතේ ඔබේ මනස කොයි විදියටද පිහිටලා තියෙන්නේ? කොයි ගැටලුවේද සිටින්නේ? ඒ ගැටලුවයි ඔබ විසඳා ගන්නට මහන්සි වෙන්න ඕනේ. දැනුම ඇති ලැබුවා. තව ඔබ ලැබුවත් ඒක දැනුමම තමයි. දැන් අපි මේ දැනුවත් වෙනවා කියන්නේ කුමක්ද? දකින්නවා කියන්නේ කුමක්ද? අසනවා කියන්නේ කුමක්ද? ආග්‍රහණය කරනවා කියන්නේ කුමක්ද? රස විඳිනවා කියන්නේ කුමක්ද? ස්පර්ශය දැනෙනවා කියන්නේ කුමක්ද? සිතිවිලි හට ගන්නවා කියන්නේ කුමක්ද? ඒ වාගේ ඇතිවීම කුමක්ද? ඒ වාගේ පැවැත්ම කුමක්ද? ඒ වාගේ විනාශය කුමක්ද? සමස්ත සිතෙහි ක්‍රියාකාරීත්වය කුමක්ද යනුවෙන් සොයනවා මිස ඒවට සාපේක්ෂිත ධර්ම සොයාගෙන යන ගමනක් වෙන්න බෑ. ඒ නිසා ඒ කාර්යවේ දෙන කෙනාට කියන ආත්ම ගවේෂණය කරනවා. දැන් වෙන අය ලෝකෙ ගවේෂණය කරන්නේ රූපය, ශබ්දය, ගන්ධය, රසය, ඒකේ තියෙන රස නිරස. සුභාසුභ. ඒත් මේ ආත්ම ගවේෂකයා සොයන්නේ කොහොමද? ඒ සියල්ල හටගන්නේ පවතින්නේ නැතිවෙන්නේ කෙසේද? එයාට රූපයක් නැහැ. එයාගේ ගවේෂණයට පදනම් වෙන්නේ නැහැ රූපය. එයාගේ ගවේෂණයට පදනම් වෙන්නේ නැහැ ශබ්දය. එයාගේ ගවේෂණයට පදනම් වෙන්නේ නැහැ ගන්ධය, රසය, ස්පර්ශය, සංකල්ප, සිතුවිලි. එයාගේ ගවේෂණයට ඒක මාර්ගය නෙමෙයි. ඒ ආත්ම ගවේෂකයා සොයන්නේ ඒ සියල්ලගේ ක්‍රියාකාරීත්වය කුමක්ද? පැවැත්ම කුමක්ද? ඒ ගවේෂකයා වෙන කවුරුවත් නෙමෙයි මෙතන ඉන්න සියලු දෙනාම ඒ ගවේෂකයෝ. ඇයි ආත්ම ගවේෂණයක් කරලා ඔබ මේ සිත නිවැරදිව අවබෝධ කරගත යුත්තේ? මේ සිතේ ස්වභාවය තමයි දුකට පමුණුවන ස්වභාවයෙන් යුක්තයි. වේදනාවට පමුණුවන ස්වභාවයෙන් යුක්තයි. මනුෂ්‍යයා නිතින් ඇදගෙන යන ස්වභාවයක් තියෙනවා. මුලාවට පත් කරන ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඒකෙන් මිදෙන්න ඕන. හැබැයි ඒක දුක දුක බව හඳුනා ගන්න හැකියාව තියෙන්නේ විශේෂ දැක්මක් තියෙන කෙනෙකුට පමණයි. විශේෂ දැක්මක් නැත්නම් එයාට ඒක දුකයි කියලා හැඟෙන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. ලස්සන වෙන්න ඕන කෙනෙකුට තමයි මූණි තියෙන පුංචි කැලලත් අහු වෙන්නේ. එයාට ඒ කැලලත් නැති කරගන්න හිතෙන්නේ. එහෙම නැතුව ලස්සන වෙන්න ඕනේ නැහැ කියලා ඒ පදනමක කෙනෙක් ඉන්නවනම් එයාට ওই මූණි කොච්චර වලවල් තිබ්බත් ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නෙමෙයි. මූණි කොච්චර කැලල තිබ්බත් එයාට ඒක ප්‍රශ්නයක්ද? ප්‍රශ්නයක් නෙමෙයි. ඔහි ඉන්නවා. කවුරු දකින්නද මොකටද කියන්නේ? එහෙමනම් Tamange sitha wadaath lassanata tiyagena inna kemathi kenada tamai punchi punchi prashna pawa una gehenne. Eisa Tamange hita lassanata tiyagena inna kemathi kenek wenno. Eke nada muna gehenawa. Hasu wenawa tamage tiyena kuda kuda durula kamawa. E durula kammali Tamanne weradi wenawa. ඒක තමයි මානසික දියුණුව කියලා කියන්නේ. අවබෝධයට පත් නොවන්නේ යමෙක් නීවරණ ධර්ම නිසා. නිවන ආවරණය කරන ධර්මතාවයක් නිසා. ඒ නිසා ඒ උදව්ව අරගෙන දැන් ඔබ පරීක්ෂා කරලා බලන්න ඔබට ප්‍රත්‍යක්ෂතාවයේ ගොඩ නැගුණ නැත්නම් එතන ගොඩ නැගුණු පිරිසක් ඉන්නවා. ගොඩ නැගිච්ච නැති අය හොඳට බලන්න මේ නීවරණ ධර්ම. ධර්මයේ ගොඩ නගා ගත්ත කෙනෙකුටත් නීවරණ ධර්ම ඉදිරි ගමන එතන ඉඳලා ධර්මයේ තුල වැඩෙද්දී පේනවා. ඒ වුණාට ඒකට හසු වෙන්නේ නැතුව ගැලවෙන්න පුළුවන් කියාව තියෙනවා. ධර්මයේ අවබෝධය කරා යද්දී නීවරණ ධර්ම හසු වෙනවා. සමහර අය මේ නීවරණ ධර්මයේ විදියට මාඳුනාගෙන මේ නිවන මඟ හරවන ධර්මයක් කියලා එයින් අත් මිදෙනවා. අල්ප වූ ආස්වාදයක් වෙනුවෙන්, ලාභයක් වෙනුවෙන්, සැපයක් වෙනුවෙන් මේ මහා වටිනාකමක් තියෙන ධර්මය අත්නොහල යුතුය. එනිසා නිවන් අවබෝධ කර ගැනීම උදෙසා වීරිය ඇති කරගන්න ඕන, ශක්තිය ඇති කරගන්න ඕන. බුදුහාමුදුරුව කොච්චර ප්‍රබල වීරයක් එකතු කළාද, මගේ හිස හත් කඩකට පැලිලා ගියත් මම නිවන අවබෝධ කරගන්නවා මිස නැකෙටින්නේ. ඔබට අද ධර්මයේ මුණගැහිලා තියෙනවා. එනිසා ඔබත් සිතන්න, මගේ හිස හත් කඩකට පැලිලා ගියත් මම ධර්ම අවබෝධ කරගන්නවා මිස. හායි පස්ස බලන්නේ කියලා. එහෙම අදිෂ්ඨානයක් තියෙන්න ඕන. කුඩා වීරියකින් අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එවැනි අදිෂ්ඨානය පාරමිතාවක් තියෙන මනාව ප්‍රඥා පාරමිතාව ගොඩනැගුණු අයෙකුට පුළුවන් මේ සන්ධර්මය දකින්න, නිවන් දකින්න. නිවන් දකින්න නම් ඉන්ද්‍රිය දමනය කළ යුතුමයි, ඉන්ද්‍රිය සංවරය කළ යුතුමයි, ඉන්ද්‍රියන් අත්හල යුතුමයි. හේතුව ඉන්ද්‍රිය සාපේක්ෂිත ගමනක් නෙමේ, ඉන්ද්‍රිය ගෝචර ගමනක් නෙමේ, ඉන්ද්‍රිය බද්ධ ගමනක් නෙමේ, බද්ධ ධර්මතාවයක් නෙමේ මේ නිවන. සදායතනම අයින් කරන්න ඕන. ආයතන හයම අයින් කරන්න ඕන. ආයතන හය අයින් කරාට පස්සේ මොළේ ක්‍රියාකාරීත්වය මොන වගේ තරංගයක් ගමන් කරයිද කියලා ඔබට දැක ගන්න පුළුවන්. අමුතුම මොළේ ක්‍රියාකාරීත්වය ආරම්භ වෙනවා. මොකද ඒ ක්‍රියාකාරීත්වය, ඒ තමයි ඉන්ද්‍රිය සාපේක්ෂිත මනුෂ්‍යයෙකුගේ මොළෙහි ක්‍රියාකාරීත්වයට වඩා වෙනස් වූ ක්‍රියාකාරීත්වය. උත්තරීතර මනුෂ්‍යයෙක්, මනුෂ්‍යත්වයේ ඉක්ම වූ මනුෂ්‍යයෙකුගේ මොළෙහි ක්‍රියාකාරීත්වය තියෙනවා. එයා ස්වභාවිකයි. හොඳ හෝ නරක වශයෙන් කිසි දෙයක් ගණන් හදන්නේ නැහැ. පොඩි ළමයි ඉන්නේ. එච්චරම හොඳ නරක වශයෙන් එයා ඒ වැඩි දේවල් පොඩි කාලේ ගණන් හදන්නේ නැහැ. ඒ ගණන් හදන්නේ නැති නිසා තමයි ඔහි පාඩුවේ ඉන්නේ. අපි ගණන් හදනවා. ගණන් හදුවට පස්සේ ඒක ඒ විදියට වෙන්න ඕන. ඒ තුල වේදනා විඳිනවා. එක පැත්තකින් හරි කියන ප්‍රසාදයේද තව පැත්තකින් වැරදි කියන චෝදනාවද ලැබෙනවා. ඒ දෙකම විඳිනවා. ඒ නිසා මනුෂ්‍යත්වයේ තුල දුක තියෙනවා. උත්තරීතර මනුෂ්‍යත්වයේ තුල ඒ පීඩාව නැහැ. සසරත් මේ භවයේදී අප පුරුදු කරලා තියෙන්නේ ඉන්ද්‍රිය සාපේක්ෂිත මොළේ ක්‍රියාකාරීත්වය. මනසේ ක්‍රියාකාරීත්වය. එයාට දීලා තියෙන්නේ දැක්කොත් දැක්ක දේ ගැන සොයන. ඇසුවොත් ඇසුව දේ ගැන සොයන. ගඳ සුවඳ ලැබුණොත් ඒ ගැන සොයන. රස ස්පර්ශ ඒ පහම එකතු කරලා සම්මිශ්‍රණය කර අඳින චිත්‍ර නිර්මාණ සිතුවිලි දෙස බලන්න. බුදුහාමුදුරුව තමයි සොයාගන්නේ නව මානය. ඒක ඇස ඔස්සේ ගත්ත මානයක්වත් අර ඉන්ද්‍රියන් හය ඔස්සේම ගත්ත මානයක්වත් නෙමෙයි. නව ඇසක් චක්කු උදපාදේ නව ඇසක් මට අලුත් තැන පහළ වුණා. ඥානං උදපාදේ මට අලුත් ඥානයක් පහළ වුණා. සිද්ධාර්ථ කුමාරයාගේ කාලේ ලැබිච්ච ඥානේ නෙමෙයි. ඒ ඥානේ නෙමෙයි අලුත් ඥානයක් පහළ වුණ නිසායි මට ඥානය උදා වුණා කියලා කිව්වේ. සිද්ධාර්ථ කුමාරයා කාලේ තිබුණු ඇස් දෙක නෙමෙයි මට අලුත් ඇහැක් උපදුණා. මේ හිරු ආලෝකයේ නෙමෙයි ආලෝකෝ උදපාදි මට අලුත් ආලෝකයක් අලුත්ම එළියක් මට පහළ වුණා. මේ ඉන්ද්‍රියන් වල තියෙන එළිය නෙමෙයි මේ ඉන්ද්‍රියන් වල තියෙන ඇස නෙමෙයි මේ ඉන්ද්‍රියන් වල තිබුණු ඉන්ද්‍රිය ඥානය නෙමෙයි මේක නව අලුත් දෙයක්. එනිසා ඉන්ද්‍රයන් තුල සොයමින් පසුතැවෙන්න එපා. සොයා ගන්න බෑ. ඉන්ද්‍රයන් තුල සොයන්න බෑ. කාන්තාරයක සෙවණක් හොයා ගන්න අපහසුයි වගේ සොයා ගන්න බෑ වගේ. ඉන්ද්‍රයන් තුල සෙවණක් සහනයක් හොයා ගන්න බෑ. තවදුරටත් ඉන්ද්‍රයන් විශ්වාස කරනවා නම් ඒක මෝඩකම. ඒ කරන්න බැරි දෙයක් කරන්න උත්සාහ කරනවා. මේ විශ්වයේ තෙරක් හොයන්න යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් ඒක කරන්න බැරි දෙයක්. මේ ලෝකේ විශ්වයේ තෙරක් හොයන්න බැහැ. ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය මොලේ තියෙන ක්‍රියාකාරීත්වයේ තියෙන ඒ ප්‍රභේදන විග්‍රහ කරන්න ගියොත් ඒක නිම කරන්න බැරි දෙයක්. ලෝකයේ වර්ණ සංයෝජන මේ වෙනකොටත් මිලියන ගාණක් සකසලා තියෙනවා. තව මිලියන ගාණක් කෝටි ප්‍රකෝටි ගාණක් සකසන්න පුළුවන්. ඒක නිමාවට ඒ වාගේම තමයි මිනිසෙකුගේ මොලේ සැකසෙන රිද්මයන් ස්වභාවයන් එක විග්‍රහ කරන අවසන් කරන්නේ. ඒ නිසා අපි කරන්නේ සමස්තය තේරුම් අරගෙන අත්හරින්න. අතහැරීම කියන වචනය අපිට හරි ගුරු පුරුදු දෙයක්. ඔබ අතහැරීම කියලා දන්නේ පුජ්‍යලයා විසින් කරනු ලබන අතහැරීම. ඒ ධර්මයේ කතා කරන අතහැරීම පුජ්‍යලයා අතහැරීම. සක්කාය විට්ඨිය අතහැරීම. සාමාන්‍ය ලෝකයා දන්න අතහැරීම මොකද්ද? පුජ්‍යලයා විසින් දන් දෙනවා. පුජ්‍යලයා විසින් පින්කම් කරන පුජ්‍යලයා විසින් කරන සියලුම කාර්යයන් තමයි අතහැරීම කියලා හිතන්නේ. පුජ්‍යලයා විසින් යම් යම් දේවල් අතහැර. බුදුරජාණන් වහන්සේගේ නිර්වාණ මාර්ගයේදී පුජ්‍යලයා විසින් කරන ලබන අතහැරීමක් නොවේ තියෙන්නේ. මේක හොඳින් හිතට ගන්න, හොඳින් ප්‍රායෝගික කරන්න. පුජ්‍යලයා අතහැරීම එමනම් අපේ පුජ්‍යලයා විසින් අතහැරීමේ ක්‍රමවේදය එහෙම තියෙනවා. පුජ්‍යලයා අතහැරීමේ ක්‍රමවේදය කෙසේ වේද? කුමක්ද? පුජ්‍යලයා අතහරින ක්‍රමවේදය, පුජ්‍යලයා විසින් අතහරින ක්‍රමවේදයට වඩා ආත්පස වෙනස්, හැම පැත්තෙම වෙනස්. පුජ්‍යලත්වය තුල කරනු ලබන අතහැරීම කර්මය, ක්‍රියාවක්, අතහැරීම දාන පුණ්‍ය කර්මය නේද? පුණ්‍ය කර්මය, පුණ්‍ය කර්මය, කර්මය, පාප කර්මය, කර්මයක් කියන්නේ ක්‍රියාවක් ඇති නිසායි කර්මයක් කියන්නේ. කර්මයක් යෙදෙන්න බැහැ, කර්මයක් යෙදෙන්න පුළුවන් කමක් නැහැ. පුජ්‍යලයා තුය අතහරින කොට මා කල්පනා කළා මේක මිනිස් ඥානයෙන් පමණක් අප මේ ලෝකයේ සිටින අයගේ දැනුමෙන් පමණක් මේක දේශනා කළා හරියන්නේ නැති නිසා ඒ තුසිත දෙව්ලොව ඉන්න මාර්ගඵලලාභී උත්තමයන්ගෙන් අදහස් අරගෙන ඔයත්තන්ට දේශනා කරන්න ඕනේ. ඒ අය නියම පණිවිඩයේ නිවැරදිම තොරතුර මෙහාට ලබා දෙනවා. ඒ තොරතුර ඔබට ලබා දෙනවා. ඔබට පුළුවන් ඒ තොරතුරට අනුව නිවැරදි වෙන්න. ඔබේ සසරත් ඒ උදාරතර මාර්ගඵලලාභීන්ගේ බෝධිසත්වයන්ගේ ගමන් මගට එකතු කරගන්න පුළුවන්. පායගාමී ගමන් මගේ ඉන්නවා නම්, ලෝකීය ගමන් මගේ ඉන්නවා නම් ගමන් මග වෙනස් කරන්න පුළුවන්. ඒ නිවැරදිම වචනයක් තමයි ලැබුණේ. කුමක්ද? පුජ්‍යලත්වය අතහරින ක්‍රමවේදයේදී කර්මය සම්බන්ධ වෙන්න බෑ. කර්මයෙන් තොරවයි පුජ්‍යලත්වය අතහරින්න ඕන. ක්‍රියාවට බැස ගන්න නැතුවයි පුජ්‍යලත්වය අතහරින්න ඕන. ඒ හොඳින් ඥානනය කරගන්න, හොඳින් මනසිකාරය කරන්න, හොඳින් අනුගත කරන්න. ඔබේ ආත්ම අවබෝධයෙන් එතන පහළ වෙනවා. සිතන්න ධර්මයේ පහළ වෙන්න නම් සිතන්න. ක්‍රියාවට සම්බන්ධව පුජ්‍යලත්වය අතහරින්නේ. කර්මය නිරෝධ කළ යුතුමයි, කර්මයෙන් බැහැර විය යුතුමයි, මානසික ක්‍රියාවලින් බැහැර විය යුතුමයි. එවිට මේ පුණ්‍ය කර්මයක්ද අපුණ්‍ය කර්මයක්ද නොවේ. නිවන් දැකින මාර්ගය තුල වැඩෙන්නේ පුණ්‍ය කර්මයක්ද අපුණ්‍ය කර්මයක්ද නොවේ. කම්ම නිරෝධාය සම්වත්තති. කම්මස්සකාරකෝ නත්ති. ක්‍රියා කරන්නේ නොමැත. කාලවද ආර්ය ශ්‍රාවකයාලව කරවන්නේ නැත. ආර්ය ශ්‍රාවකයාලව ක්‍රියාවෙන් නිදහස් වූ කෙනෙක්, කර්මයෙන් නිදහස් වූ කෙනෙක්, කරුමක්කාරයෙක් නොවුණු කෙනෙක්, සුවිශේෂී ඥානය, සුවිශේෂී ඇස, සුවිශේෂී ආලෝකය එයි පවතින. නිදහස් ඇස විමුක්ති ඇස, නිදහස් සිත විමුක්ති සිත, චේතෝ විමුක්ති සිත, කාලයට හසු නොවන ජීවිතය, අකාලික ධර්මය. සාමාන්‍ය මිනිස් මොළෙහි තියෙන කාලයේ වේගය, කාලයේ ධර්ම. කාලය කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මත ගැටෙන ඕනෑම දෙයක් කාලිකයි, අකාලික නෑ. ඔබේ ඇස කන නාසය දිව ශරීරය මන තුල ගැටෙන පවතින ඕනෑම දෙයක් කාලයේ ලෝකයේ ධර්ම. ඒවා අකාලික ධර්ම නෙමේ, කාලයත් එක්ක බැඳිච්ච, කාලයේ තුල හටගෙන කාලයේ පැවැත්මක් තියෙන, කාලයේ විනාශත්වයක් තියෙන, විනාශ ස්වභාවයක් තියෙන ධර්ම. ඒත් අකාලික ධර්මයේ හට ගැනීමක් නෑ, අකාලික ධර්මයේ පැවැත්මක් නෑ, අකාලික ධර්මයේ මිය යාමක්, අවසන් වීමක් නෑ. ඉන්ද්‍රිය සාපේක්ෂිත නෑ, ඉන්ද්‍රියන්ට බැසගෙන නෑ. දුකද ලෝකයට අයිති ධර්මයක් හැටියට අන්තරේ, සැපද ලෝකයට අයිති ධර්මයක් හැටියට අන්තරේ, උපේක්ෂාවද ලෝකයට අයිති ධර්මයක් හැටියට අන්තරේ. මගේ ලෝකය විය යුත්තේ ලෝකෝත්තරත්වයයි, ලෝයෙන් නිදහස් වීමයි. දැන් ඔබ මේ භාවනා කරන්නේ කවුරු වෙන්නද? මාර්ගඵලලාභී වෙන්නද? කවුරු වෙන්නද උත්සාහ කරන්නේ? වම් අත උඩ දකුණු අත තබාගෙන, කොන්ද කෙලින් තබාගෙන, ඔළුව කෙලින් තබාගෙන කවුරු වෙන්නද උත්සාහ කරන්නේ? ඔබ උත්සාහ කරනවා නම් උත්සාහ කරන්න කිසිවෙක් නොවන, කිසිවෙක් නොවන කිසිවෙක් නොවන සංඝා. ඔබට ඔබ හොඳ කෙනෙක් කියා හෝ නරක කෙනෙක් කියා හෝ රාමුවක් හදාගන්න එපා. ගොඩාක් අය තමන්ට තමන් රාමු හදන. තමන්ට හොඳ කෙනෙක් කියලා රාමුවක් හදාගන්න සමහරලාට නරක කෙනෙක් කියලා රාමුවක් හදාගන්න. එහෙම රාමුවක් හදාගන්න එපා. ඒක කරදරයක්. ලෝකයට සමහර අය රාමු හදනවා. මේ රට හොඳ නෑ, අර රට හොඳයි, මේ රට හොඳයි, ලංකාවේ මිනිස්සු මෙහෙමයි කියලා ලෝකෙටත් රාමුද. ඒවත් එයාට කරදර පිණිස පවතිනවා. ඒ නිසා කිසිදු රාමුවක් හදන්න එපා. අද උපන්නා වගේ ජීවත් වෙන්න. ඒක තමයි බුදුහාමුදුරන්ගේ නව ඇසේ දැක්ම. අද උපන්නා වගේ ජීවත් වෙන්න. අද උපන්නා වගේ ආලෝකේ පවත්වා ගන්න. අද උපන්නා වගේ ඥානය පවත්වා ගන්න. උඩා පිළිදේ වාගේ නොමීරු සක්කාය දිට්ඨිය සසලින් කැමලුණු මෝරපු සක්කාය දිට්ඨිය. නමුත් මේ ආත්ම භාවයේ තුල නොමීරු සක්කාය දිට්ඨිය ගැඹුරේ සැඟවී තියෙන බව සත්‍යයක් උඩා ළමයේ. නමුත් ඒක තාම ඉන්ද්‍රයන්ට අනුගත වෙන්න ශක්තිමත් වෙලා නැහැ, මෝරල නැහැ. ඒ හරියට මේ වගේ අර ඇපල් ගහේ පොඩි පැලයක් තියෙද්දි කවුරු හරි අහුවොත් මේක ඇපල් ගෙඩි තියෙන්නේ කොහෙද මේ ගහේ? කාටරි වෙන්නන්න පුළුවන් ද මෙන්න මේ ගහේ මෙන්න මේ හරි ගෙඩිය තියෙන්නේ මේක මතු වෙලා ඉන්නවා කියලා. මේ ඒ අතුරු කිලි හැදුනට පස්සේ ඒ අදාළ බීජ හටගා. ඒ වගේ නොපෙනෙන තැනක සැඟවී තියෙන සක්කාය දිට්ඨිය. ඔබට සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද කියලා බලා ගන්න පුළුවන්. ඔබට ඔබව අල්ලල බැඳලා තියෙනවා වගේ, ගැට ගහලා තියෙනවා වගේ වේදනාවක් දැනෙනවා. ඒක තමයි සක්කාය දිට්ඨියෙන් යුක්ත කෙනාගේ ස්වභාවය. ඔබට තෙරක් නොපෙනෙන ප්‍රශ්න තියෙනවා, විසඳ ගන්න බැරි ගැටලුවක් තියෙනවා කියලා තේරෙනවා. ඔබේ ශරීරය පොළවට බරයි කියලා ඔබට තේරෙනවා. සක්කාය දිට්ඨියකින් යුක්ත සෑම කෙනෙකුටම තමගේ ශරීරයේ හාල් මුට්ටක් තිබ්බා වාගේ, හාල් ගෝනියක් මේ පොළොවට තිබ්බා වාගේ ඒක බර. ශරීරයේ බර පොළොවටයි වැටලා තියෙන්නේ කියලා දැනෙනවා. ඒ සක්කාය දිට්ඨියෙන් යුක්ත පුද්ගලයා ඒක චින්තාමය වශයෙන් දැනේ. ඒකට හේතුව මේ මහ පොළවේ සාරයෙන් හදාගත්ත ලෝකයක් වුණත් මහ පොළවෙන් වෙන්ව වෙනම ලෝකයක් තනලා තියෙනවා. ඒ නිසා බබයක් පමණ ශරීරයටද මම ලෝකයක් කියලා කියනවා. එහෙම තමයි හැදෙන්නේ ලෝක. ග්‍රහ ලෝකයකට ඇමෙනිලා සමහරලාට එක ග්‍රහ ලෝකයක් දෙකට තුනට කැඩිලා ගොඩක් අය කියන්නේ මේ පෘථුවියෙන් කඩාගෙන ගිහු කෑල්ලක් කියලා චන්ද්‍රය නේද? සඳ හැදිලා තියෙන්නේ. එහෙම වෙන්න පුළුවන්. ඒ වගේ අපිත් මේ පොළොවෙන් කෑල්ලක් කඩාගෙන තමයි ඇවිදින්නේ. නමුත් ඒක වෙන් කොටගෙන ලෝක හැඩයට ග්‍රහණය කරලා තියෙන සක්කාය දිට්ඨිය. පරිවර්තනය වෙන්න බැරි විදර්ශනාව මදි වෙනවා. මදි වෙන නිසා මදි වුණ නිසා පරිවර්තනය වෙන්න බැරි. මොකද මේ ලෝකය මගේ. හොඳ විදර්ශනාවකින් යුක්තව කෙනෙකුට තේරෙන්න ඕන මේ ලෝකය මගේ නෙමෙයි. මේ මහ පොළොවවත් ඥාතිවත් නෝනවත් මහත්යවත් තමන්ගේ ශරීරයවත් මගේ නෙමෙයි. ඒක ලෝ ධර්මතාවය. ලොවට අයිති දේ ලොවට අත්හරින. ඔබෙහි ගමන් කරන කෙනෙක් වාසය කරන කෙනෙක් වාසිකයෙක් වෙන. අම්බලමක රැයක් පහන් කරනකොට ඔබ ඒ අම්බලම තදින් ග්‍රහණය කරගන්නවද? නෑ. පරිහරණය සඳහා අට්ටි වලන් සෝදලා අරගෙන ඇඳ ඇතිරිලි හදාගෙන එයා රැය පහන් වෙනතුරු අර සීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා උදේට යන්න කල්පනාවෙන් ඉන්නේ. ඒ නිසා ලොකු බරක් ඔළුවේ නෑ අම්බලම ගැන. මේ අම්බලමත් එහෙමයි. මේ අම්බලම ගැනත් මේ ශරීරය නැති අම්බලම ගැනත් හිතන්න ඕන. එහෙමයි. මේක හරියට තේරුම් ගත්තොත් එහෙම අපි නවාතැන් ගත යුතු අම්බලම. මේ අම්බලම තුනත් ජීවත් වෙද්දී හොඳින් පිරිසිදුව ලස්සනට දැන් අම්බලම උනත් කැප කරලා ගියාම ඊළඟ මනුස්සයට හොඳින් කටයුතු කරන්න බෑනේ නේද? හරියට පිරිසිදු කරලා තියෙනවා. ඒ වගේ මේ අම්බලම තුනත් ඉන්න කෙනා හොඳ පිරිසුදුව පවිත්‍රව ලස්සනට කටයුතු කරනවා. හැබැයි මේ අම්බලම කියලා තේරෙනවා. ඒ අම්බලම පිරිසුදු කරන අතර යා කල්පනා කරනවා මේක අපේ ගෙදර කියලා. නෑ, ඒක අම්බලම. අම්බලම තමයි අම්බලම ලස්සනද තියෙනවා. පිරිසුදුව තියෙනවා. ඒ වගේ ඔබ මේ ජීවිතේ හොඳට ගෙවල් දරවා හදන්න ඕන, ලස්සනට ඉන්න ඕන, යුතුයකම් ඉෂ්ට කරන්න ඕන, ඉතුරු පහදු කරන්න ඕන, තමන්ගේ ආරක්ෂාව තමන් හොඳින් සපය ගන්න ඕන, කොහොම කරන්න ඕන. හැබැයි අම්බලම ඉන්නේ කියලා තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දේ නිත්‍යයි, මෙන්න මේ දේ ආත්මයි, මෙන්න මේ දේ සැපයි කියලා කිසිවක් මේ ලෝකෙ පෙන්නලා නැහැ. ඉතින් මේ ලෝකේ ගවේෂණය කරන්න එපා. කාම ගවේෂණය කරන්න එපා. කාම ධර්ම, කාම ලෝකයේ ගවේෂණය කරන්න එපා. ඒකට හේතුව එහි ගවේෂණය කරලා සැපක් හොයන්න පුළුවන් කමක් නැහැ. සැප නම් සැප නිවනම පමණයි. නිවන සැප වන්නේ සැපක්ද දුකක්ද එහෙ නැති නිසා. අදුක්කම සුඛ. නිවන සැප වන්නේ එහි සැපක් නැති නිසා. නිවන සැපවන්නේ එහි දුකක්ද නැති නිසා. නිවන සැපවන්නේ එහි උපේක්ෂාවක්ද නැති නිසා. ඥානය එතෙන්ට ඉබේට ගමන් කරනවා. ඔබ අත්හරින්න, විවෘතව අත්හරින්න ඔබේ ඥානය. දැන් ඥානය යොමු කරන්න පුළුවන් කමක් නැහැ මෙතෙන්දි. ඔබ ඥානය අත්හරින්න ස්වභාවය තුලින් ගලාගෙන යන ලක්ෂණයක් තිබෙනවා. මේ නිර්වාණය කරා ස්වභාවයෙන් ඇදී යන ලක්ෂණයක් තියෙනවා. ඒ ස්වභාවයෙන් ඇදී යන ලක්ෂණය තිබුණට මනුෂ්‍යයා අර අල්ලගෙන ඉන්න දේවල් ටික අත්හරින්නේ නැහැ. උදාහරණයක් වශයෙන් අපි ඔරුවක් ගැට ගහලා තියෙන ওই දකක් අය. ඒ ගඟේ ඔරුව ගහගෙන යන ස්වභාවයක් තියෙන නමුත් ගැට ගහලා දින නිසා තියෙනවා. එහෙම නෙනේ. ගැට ගහලා තියෙන නිසා තියෙනවා. ඒ වගේ ස්වභාවයෙන් ඇදී යන ගුණයක් තියෙන නිවනට යන ගමනක් නැහැ. ක්‍රියාවක් නැහැ, කුජලයක් නැහැ. ස්වභාවයෙන් ඇදී යන ලක්ෂණයක් තියෙන ඔබ ගැට ගහගෙන ඉන්න ටික ලියන්න. මොනවද ගැට ගහන්න? දකින්න ඕන මොනවද? මට දකින්න ඕන. ඕක තමයි ගැට ගැසීම. අහන්න ඕන. ඕක තමයි ගැට ගැසීම. ආග්‍රහණය කරන්න ඕන. ඕක තමයි ගැට ගැසීම. අසවිඳින්න ඕන. ඕක තමයි ගැට ගැසීම. මට දැනෙන්න ඕන. ඕක තමයි ගැට ගැසීම. මම හිතන දේ වෙන්න ඕන. ඕක තමයි ගැට ගැසීම කියන්නේ. ගැට ගහලා ඉන්න කෙනෙක් අතින් අල්ලනවා කරගෙන යන්න බෑ. දුකත් මම වෙන්න ඕන, සැපත් මම වෙන්න ඕන. ඇයි මමත්වයට මෙතරම්? ලෝභකමක් දක්වන අඩුම තරමේ දුකවත් මගේ නොවේ කියලා හිතන්න පුරුදු වෙන්න. දුක මගේ නොවේ කියලා හිතන්න පුරුදු වෙන කෙනෙකුට සෑම සැපයි කියන දෙයක් කෙලවරම දුක තියෙන බවත් දුටුවාම එයාට සැපත් මගේ නෙමෙයි කියලා කියන්න හිතෙනවා. දුකට කැමති වෙන තාක්කල් මමත්වේ පෝෂණය වෙනවා, සැපට කැමති වෙන තාක්කල් මමත්වේ පෝෂණය වෙනවා, උපේක්ෂාවට කැමති වෙන තාක්කල් මමත්වේ පෝෂණය වෙනවා. මේ වේදනාත්‍රය ඉක්මවනවා, මේ වේදනා තුනෙන් තොර වෙනවා. අන්න යාට මානසික සහනය කියන එක ඇති වෙනවා. විඳින්න කැමති වෙන තාක් දුක විඳින්න කැමති වෙන තාක් කාලම දුක. එවන නොවිඳින්න කැමති වෙන්න ඕන. නොවිඳින්න කැමති වෙන්න අවශ්‍ය නැහැ. නිවන් දකින්න කැමති වෙන්න අවශ්‍ය නැහැ. නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිවන් දකින්න කිසිම ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු වන්නේ නැහැ. ඒව බොහෝම ගැඹුරු කාරණාව, සරල අඥාන ජනින් ජනයා ග්‍රහණය කරන විදියට ග්‍රහණය කළොත් නම් එහි අරුත් වරදිනවා. ඔවුන් සිතන්නේ ඔවුන් ජීවත් වෙන විදියට එහෙනම් ජීවත් වෙන්නයි තියෙන්නේ කියලා. ඔවුන් ජීවත් වෙන්නේ ග්‍රහණය තුලයි. ඒ නිසා සීතු ග්‍රහණයක් කළ යුතු දෙයක් නෙමෙයි. ඔබේ මනස එක එක තැන්වලට යොමු කරලා බලන්න, එහෙමද මෙහෙමද කියලා බලන්න. සපත්තු කඩේට ගියාම සපත්තු කකුල්ට දමදමා බලනවනේ මේක හොඳයිද කියලා. ඒ වගේ ඔබේ නුවණ මෙහෙවල බලන්න මේ ක්‍රමයේද ගැළපෙන්නේ කියලා. එයයි අනුගත කිරීම, ගලපා ගැනීම. ඉන්ද්‍රිය සංකල්ප තුල, සංචේතනා තුල, සංවේදීතා තුල සැනසීමක් නැත. ඒ නිසා ඉන්ද්‍රියන්ගෙන් සමුගෙන යා යුතුයි. ලෞකික ඥානයට බැස නොගත යුතුයි. ඒ ලෞකික ඥානය තුල තියෙන ඉන්ද්‍රිය සාපේක්ෂිත දැනුම ලෝකීය ඥානය, ලෝකීය ඥානයට බැස නොගත යුතුයි. අත්හරින්න සියල්ල ඔබට වේදනා දෙන, ඔබ විඳින, ඔබ විඳවන සියල්ල අත්හරින්න. ඔබේ මොළය ඔබ අත්හරින්න, ඔබේ ඇස ඔබ අත්හරින්න, ඔබේ ඇස කන නාස දිව ශරීරයේ මන අත්හරින්න. ඔබේ මමත්වය ඔබ අත්හරින්න, ඔබේ විචිකිච්ඡාව ඔබ අත්හරින්න, ඔබේ සීලබ්බත පරාමාස ආගම් ජාති කුල ගෝත්‍ර ටික අත්හරින්න. ඔබ තුල තියෙන හීනමානය, ඔබ තුල තියෙන අධිමානය අත්හරින්න. ඒ ධර්මයට අනුගතව එයත් හැරීම පුරුදු කරන්න. මානසික සංවේදීතා ගුණයක් හැටියටයි මේ හැම මානයක්ම ගුණයක්ම තිබෙන්නේ. ඒ හඳුනාගෙන එය සැහැල්ලු කරන්න, එය අතහැර දාන්න, ඒ මිටි කර ගන්න ස්වභාවය, ඝන කර ගන්න ස්වභාවය නොමැතිව අතහැර දමන්න. ඒට වීර්ය කරන්න. බාහිරින් මේ ධර්ම කරුණු තේරුම් ගැනීම සඳහා වීර්ය උපදවන්න. අත්හැරීමට වීර්ය එකතු කර ගන්න. නිවන් දැකීම, නිවන් මඟ තෝරා ගැනීමට හොඳ ටිකක් ගැළපෙන උදාහරණයක් පිට මතක් කරගන්න පුළුවන්. ඒ අපූර්ව උදාහරණය තමයි අපි නින්දටපත් වෙන්නේ කොහොමද? මම කෙනෙක්ගෙන් විමසුවොත් ඔබට සිතලා ඕන වෙලාවක නිදා ගන්න පුළුවන්ද? දැන් ඔබට අභියෝගයක් ලබා දුන්නොත් හොඳයි ඔබ මේ විනාඩි 5 ඇතුළත නිදා ගන්න කියලා ඔන්න අභියෝගයක් ලබා දෙන්න. දැන් අපි කවුරුත් බලාගෙන ඉන්නවා ඔබට නිින්ද ගිහිල්ලාද කියලා. ඔබ මේ විනාඩි 5 ඇතුළත නිදා ගන්න පුළුවන් වේද? පුළුවන් වෙන එකක් නැන්නේ. අපි එක්තරා වටපිටාවක් සකසලා සැහැල්ලුවෙන් ආසනයක මත සිටීම හොඳයි. ඒක ඉබේ ගන්න. එහෙම නැත්නම් ඉන්ද්‍රියන් විහිසකාරීත්වය නිසා ඉන්ද්‍රියන් තවදුරටත් අවදීන් තබන්න අකමැති වෙලා ඒ නිද්‍රාව කියන එක මතකයට ඇවිල්ලා නිද්‍රාව පැමිණෙන්න සමහරලාට පටන් ගත්තාම උනන්දුවක් තිබුණත් වළක්ව ගන්න බැරුව නිද්‍රාවටපත් වෙනව රථ වාහන පදවද්දී අනුතුරු සිද්ධ වෙලා තියෙන එකයි. වුවමනාවෙන් නිදා ගන්නත් බෑ. සමහරලාට නිද්‍රාව ටයන් අපිපත් වෙන්න පටන් ගත්තොත් ඒක වළක්ව ගන්න අපහසු තත්ත්වල් ඇති වෙනවා. ඒ වාගේම නිවන් මඟටක් අවශ්‍ය කරන වටපිටාව සකසන තිබ්බහම අපි මේ නිවන් ළඟයි. බුදුහාමුදුරෝ දේශනා කළා මම මේ නිවන දැකී નિરાයාසී. එක එක් අවස්ථාවකදී අයුක්ත දේශනා කරපු ස්වභාවයක් තියෙනවා. විශේෂයෙන් තේරුම් ගන්න ඕන කරුණක් එතන තියෙන්නේ. එහෙම නැතුව කම්මැලි කමට ඉන්න කියලා දෙයක් නෙමෙයි. નિરાයාසයෙන් මම නිවන් දැක්කේ. එකකින් අදහස් වෙන්නේ කුමක්ද? ආයාසයේ තිබිය යුත්තේ ආයාසයේ තිබෙන්නේ ඇලීම් ගැටීම් බැඳීම් සඳහා. මේ ඇලීම් හා ගැටීම් බැඳීම් නැති මේ ගමන තුල කුමටද ආශ්‍රය? ආයාසය අනවශ්‍යයි. කර්මයක් ක්‍රියාවක් නොකරන නිවනට කුමටද ආයාසය? ආයාසය අනවශ්‍යයි. එහෙනම් දැනුත් මේ මොහොතේ ඔබ ආයාසයක් යොදනවා ඇති. ඒක තෝරගන්න කම තේරුණා මේ ඔක්කොම ටික හරියට. ඒක තමයි අපිට වැරදිච්ච තැන. ඒ ආයාසය නිසා තමයි, ආයාසය තමයි දුක. ඒ ආයාසය තමයි වේදනාව. ඒ ආයාසය තමයි සංඥාව. ඒ ආයාසය තමයි සංඛාරය. ඒ ආයාසය තුල තමයි විඥානය තියෙන්නේ. ඒ ආයාසය තුල තමයි නාම රූප දෙක තියෙන්නේ. ඒ ආයාසය තුල තමයි ඔබේ මනෝත්‍ය තියෙන්නේ. ඒ ආයාසය තුල තමයි ඔබේ කාලය ගමන් කරන්නේ. ඒ ආයාසයටයි පංච උපාදානස්කන්ධය කියන්නේ. ඒ ආයාසයයි දුක. ඒ નિરાයාසය තවත් මොහොතකදී බුදුහාමුදුරුව පැහැදිලි කරපු අවස්ථාවක් අපිට සිහි කැඳව ගන්න පුළුවන්. කොහොමද සංසාර සාගරේ තරණය කරන්නේ? අපි නිතර නිතර මතක් කරලා තියෙන්නේ නැවත ඒක අවදි කරගන්න. තරණය කළෙත් නෑ, රැඳී සිටියෙත් නෑ. ඔන්න බුදුහාමුදුරුවන්ගේ નિરાයාසය. අපිනිරායාසය කියලා හිතන්නේ රැඳී සිටීම. මේ ඉන්න විදියට ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ නිරායාසය කියන්නේ රැඳී සිටියෙත් නැ තරණය කළෙත් නැ. ඒක තෝරගන්න. දැන් රැඳී සිටීමට ආයාසය ඕනද නැද්ද? අවශ්‍යයි. රැඳී සිටින්න ඕන. දැන් ගංගක වුණත් එක තැනක රැඳී සිටින්නත් ආයාසය ඕනේ. ගිලෙන්නේ නැතුව ඉන්නත් ආයාසය ඕනේ. තරණය කරන්න ආයාසය ඕනේ. ආයාසය අවශ්‍ය නැත්තේ එයා රැඳී සිටින්නෙත් නැහැ තරණය කරන්න. අපිට මේ ස්විච් සියල්ලම ඔෆ් කරලා ඉන්න පුළුවන්. ඇස, කන, නාසය, දිව, ශරීරය, මොළේ, මනස ඔක්කොම ඔෆ් කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. අන්න එතනයි නිරායාසය හටගන්නේ. හරියට හඳුනා ගන්න, හරියට තේරුම් ගන්න, හරියටම ධර්මය ග්‍රහණය කර ගන්න. එවිට පුළුවන් මේ ඉන්ද්‍රියන් හයම නිවාරණය කරගන්න. සංවර කරනවා කියන්නේ ඉක්මවනවා කියන්නේ නිවා දමනවා කියන්නේ ඒ. ඊට පස්සේ ඉන්ද්‍රියන් හයම නිවපු කෙනෙක් නිවිච්ච කෙනෙක්. නිවන පැත්තෙන් බැලුවාම ඒ පැත්තට අපි ඔන් වෙලා, ලෝකේ පැත්ත බැලුවාම ඒ පැත්ත අපි ඕෆ් කරනවා. ලෝකේ ඕෆ් එක නිර්වාණේ අවදි වීම, දැල්වීම. ලෝකේ දැල්වීම නිර්වාණේ පත් නොවීම. ලෝකේ දිහා බලනොද, ලෝකෙන් තොර වූ දෙස බලනොද, ලෝකයේ දෙස බලනවද, ලෝකයෙන් තොර වූ දෙස බලනවද? තව දුරටත් ලෝකය දෙස බලන්නේ. ඒ දුක දෙස බැලීම. ඉතාම හොඳ සමබරතාවයක් තියෙන, වීර්යයක් තියෙන, ප්‍රඥාවක් තියෙන කෙනෙකුට තමයි මේ ධර්මය මතු කරගන්න පුළුවන්. වීණාවකින් ලස්සන හඬ මතු කරගන්න පුළුවන්. හොඳ ඉවසීමක්, හොඳ සංයමයක්, හොඳ අහුන් කන්දීමක් තියෙන කෙනෙකුට, හොඳ පුහුණුවක් තියෙන. නැත්තම් ඔබ වීණාවක් අරගෙන බලන්නකෝ, අතුල්ලන හඬ ලස්සනද කියලා. ලස්සන නෑ. ඔය පියානෝ එකක් අරගෙන බොත්තම් ටිකක් ඔබල බලන්න ලස්සනද කියලා කෙනෙකුට අහන්න ඉන්න පුළුවන්ද කියලා. පුහුණුවක් නැති කෙනෙක්. ඒක පරිහරණය කළා මේක කිසිම ලස්සනක් නෑ අහගෙන බෑ. ඒත් හොඳ පුහුණුවකින් මන අවබෝධයකින් ඒ වයන කෙනාගේ දේ මිහිරියාව අපි පුදුම විදියට සනහනවා සෞම්‍ය තත්ත්වයට පත් කරනවා. ඒ වගේම තමයි මේ නිර්වාණ ගුණයක්. එහෙම කලබලයට ඒක මතු කරගන්නත් බෑ. බොහොම හොඳ සංයමයකින් මතු කරගන්න ඕනේ. හැබැයි වීර්යය කරා මනස තුල ඇතිවන හැම ස්වභාවයක්ම ඔබට හොඳ කර්මස්ථානයක්. ඔබේ අවබෝධය ඇති කරගන්න. ඔබේ හිතේ තරහ ආවම තරහට අහුවෙන්න එපා. තරහ දැස පොඩ්ඩක් බලන්න. ඇයි මේ තරහ? මොකද මේ තරහ? මොකද මේ හේතුව කියලා බලන්න. ඒකේ ලබ ගන්න එපා. පසුබෑමක් තියෙනවා නම් ඒ දැස බලන්න. ඇයි මේ පසුබෑම? ඇයි මේ කම්මැලිකම? අධිකතර වීරයක් තියෙනවා නම් ඇයි මේ අධිකතර වීරය? ඕනෑම මානසික ගුණයක් අත්හරින්නට බැරි වෙන ආකාරයෙන් ඇලීමට හෝ ගැටීමට පාත්‍ර වන ආකාරයෙන් ගුණ වෙනවා නම් ඒක නිර්වාණයට බාධා පිටස පවතිනා වූ නීවරණ ධර්මයක් බවට පරිවර්තනය වෙනවා. කාමච්ඡන්දයක් වෙන්න පුළුවන්, ව්‍යාපාදයක් වෙන්න පුළුවන්. උත්සාහය නැති ස්වභාවය වෙන්න පුළුවන්. උත්සාහය වැඩි ස්වභාවය වෙන්න පුළුවන්. අසංසුන් භාවය වෙන්න පුළුවන්. සැකය වෙන්න පුළුවන්. විචාරශීලී නොවන හේතුවද වෙන්න පුළුවන්. ඒ දෙකම බාධාවක්. වැඩිවීමත් අඩුවීමත් බාධාවක්. ඒක නීවරණයක් හැටියට වැඩ කරනවා. හොද්දට ලුණු වගේ. මොක අඩු වුණාමත් රහ නැහැ. වැඩි වුණාම කන්න බෑ. අනුභව කරන්න බෑ. තේකට සීනි වාගේ. ඔබ හුම්කන් දෙන්න ඕන. මාහට 150 ඔබේ සිතට 150ක් ඔබ අහුම්කන් දෙනවා. වරක 100ක්ම ඔබේ සිතට ඔබ අහුම්කන් දෙනවා. නොතේරෙන අවස්ථාවකදී 100ක් මාහට දහම්කන් දෙනවා. ඔබේ සිතට අහුම්කන් දෙන්න. මේ මොහොතේ ඔබේ සිතට අහුම්කන් දෙන්න. හොඳට හිත කියන දේ හිතේ ස්වභාවයට අහුම්කම් දෙන්න බලන්න. විනාඩි කිහිපයක් සිතට අහුම්කම් දෙන්න. මම දන්නේ ඔබට ඒක ඔබ තෝරගන්නේ. මම ලේසියෙන් ඔබේ සිත සමග සිතේ ස්වභාවය තේරුම් ගන්න කියන කාරණේ කියන්න පුළුවන් ක්‍රමය තමයි සිතට අහුම්කම් දෙන්න. ගොඩාක් උදවිය නිවැරදි ආකාරය අහුම්කන් දෙන්නේ නැහැ. අර මඩ වතුර පිරිච්ච කලේ වගේ ඒ තමන් පුරෝගත්ත දෘෂ්ටිමාලාව පුරෝගන එහෝ මේ කලේ තබාගෙන අල්ලගෙන ඉන්නවා පීල්ලට. ඒ කියන්නේ මෙතනත් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා. ආයේ දේශේ ඉවර වෙච්ච ගමන් අර පෑදි දිය ගතිය නැතුව ගිහිල්ලා අර මඩ කලේ ආයෙනවා. මඩදිය මොකද කලේ ඉවර කළා නේද? නිසා තමන් ධර්මය අහන්න ඕන. තමන්ගේ කලේ පිරලා තියෙන දෘෂ්ටි සංකල්ප ටික ඒ මඩ වතුර ඉන්ද්‍රියන් වලින් පුරවගත්ත ඒ මඩ වතුර ටික අහවර කරන්න. ඉවත් කරන්න. පිරිසිදු සිතෙන් ධර්මය අහන්න. එතකොට තමයි ධර්මය හොඳින් පිරෙන්නේ. නිර්වෝල් සිතෙන් ධර්මය අහන්න. ධර්මය තමන්ට ලැබෙන්නේ විතරයි. එහෙම නැතුව තමන්ගේ තියෙන මාන දෘෂ්ටිය අවිද්‍යාව තියාගෙන මේ ධර්මය නැවති ගලා යන මේ ධර්ම පීඩලට පිරිසිදු වතුර ටිකට මෙහෙම කලී තියාගෙන ඉන්න එක කොච්චරවත් පිරෙන්නේ නැහැ. මෙතන හිමය අඩුයි. නමුත් ඒ ගතිය ටිකක් තියෙනවා. තව ටිකක් තම හිස් කරගෙන විවෘත කරගෙන ධර්මය අහන්න ඕන. එවිට බාහිර දෙයක් ඉගෙන ගන්න නෙමෙයි එයාගේ ප්‍රශ්නය පරිවර්තනය වෙන්නේ. දැන් ඉගෙන ගන්නත් ඇති. තමන් ළඟ තියෙන ප්‍රශ්නය අහන්න ඈත තියෙන දුර තියෙන ප්‍රශ්නයක් නෝවේ. තමන් ළඟ තියෙන ප්‍රශ්නය අහන්න. ප්‍රශ්නය තමයි ජීවත්ව සිටින කෙනෙක් නේද නිවන අවබෝධ කරගන්නේ. අවබෝධ කරගත්තට පස්සේ ඒකේ නා ඉන්නවද කියලා. හොඳයි, අපි මේ ප්‍රශ්නේ ඔබ කරලා බලමු. ජීවත්ව සිටියේදී තමයි කෙනෙක් නිර්වාණ අවබෝධය ඇති කරගන්නේ. නිර්වාණ ධර්මය අවබෝධ කරගත්තාට පසු ඒ කෙනා ඉන්නවද? ප්‍රශ්නය කොටස් දෙකකට බෙදিলা යන ස්වභාවයක් තියෙනවා. එකක් සබහා එක ප්‍රශ්නයකට උත්තරේ ඔව් ජීවත්ව සිටින කාලයේදී අවබෝධ කරගන්න පුළුවන්. මලාම පස්සේ අවබෝධ කරගන්න දෙයක් නෙමෙයි කියන එක ඉවර කරන්න පුළුවන්. ඊළඟට අනිකුත් ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ කොටස ඒකේ නා ඉන්නවද නැද්ද කියන මමත්වේ කාරණය කලින් කොටසටත් පසු කොටසටත් සම්බන්ධ කරන්න පුළුවන්. මුලින් අපි තේරුම් ගත යුතුයි මේ මමත්වය කියන්නේ ඇති දෙයක් නෙමෙයි, නැති දෙයකට ඇති කරගත්ත සංඥා. ඒකනේ මමත්වයට මිරිඟු උපමා කරන්නේ. මමත්වයට මිරිඟු උපමා කරන්නේ ඒකයි. මිරිඟුවේ ස්වභාවය මොකද්ද? නැති දෙයක් ඇතිසේ පෙනී ජලයසේ පෙන්වනවා ජලය නැත. ජලයසේ පෙන්වනවා ජලය නැත. එහෙමනම් මේ මමත්වයක් කියලා කෙනෙක් යම් කෙනෙකුට තිබෙනවා නම් ඒ අවිද්‍යාව මත සිටියදී පෙනෙන ස්වභාවයක් මිස ඇති දෙයක් නොවේ. එසේ ඇති දෙයක් නොවුනද ඒ තුලින් ඇති කරන්නා වූ අවිද්‍යාත්මක ශක්තිය කර්ම විපාක බලවේගයක් හැටියට එම මිනිසයාට බලපවත්වනවා. එබැවින් මුවන් මිරිඟුව පසු දුවන්නාසේ මිරිඟුව පස මහත් වූ වෙරවීරියෙන් මිනිසුන් දුව යනවා. පිපාසයෙන් මිය යනවා. දුකටපත් වෙනවා. අපායගාමී වෙනවා. සත්‍ය අවබෝධ කරගන්නවා යමෙක්. තත්තාකාරය දකින්නවා යමෙක්. ඒ තැනත්තා පෙනෙන ස්වභාවයට ඔබෙන් දකිනවා. මිරිඟුව මිරිඟුව ලෙස දකිනවා. සිතුවිල්ල සිතුවිල්ල ලෙස දකිනවා. ශරීරය ශරීරය ලෙස දකිනවා. ලෝකය ලෝකය වශයෙන් දකිනවා. ලෝකෝත්තර දේ ලෝකෝත්තර වශයෙන් දකිනවා. හැම දෙයකම ස්වභාවය මෙයයි. හැම දෙයකම හට ගැනීම මෙයයි. හැම දෙයකම පැවැත්ම මෙයයි. හැම දෙයකම අවසන් වීම මෙයයි. මගේ දැක්ම කියන පදනම තුල ඇත්තේ මෙයයි. ද්වේෂය තුල ඇත්තේ මෙයයි. ලෝභය තුල ඇත්තේ මෙයයි. මෝහය තුල ඇත්තේ මෙයයි. මම කියා මේවා ගත යුතුද? මම කියා මේවා නොගත යුතුද? මෙය ක්‍රියාකාරක ධර්මයක්ද? මේ ඉවතලා යුතු ධර්මයක්ද? ආදී කොට ඇති ඒ ඒ මොහොතේදී ඒ ඒ ධර්මතා මනාව හඳුනා ගන්නවා. ඉන්පසුව පුජ්‍යලත්වයෙන් බැඳෙන්නට සාධක නොමැති හේයින් පුජ්‍යලත්වයට නොබැඳී කාර්යයන්වල නියැලෙන්නට හැකියාව ලැබෙනවා. ඒ නිසායි කෙනෙකුට හරියට අඳුනා ගන්න බෑ මෙයාට පුජ්‍යලත්වයේ තියෙනවද නැද්ද. දර්ශනීය මතින් පුජ්‍යලත්වයට නොමැදී කාර්යයන්වල නියැලෙන්නට හැකියාව ලැබෙනවා. රැකියාවේ නියැලෙන්නට හැකියාව ලැබෙනවා. ජීවත් වෙන්නට හැකියාව ලැබෙනවා. නමුත් එහි පුජ්‍යලත්වයේ නැහැ. කවුරු හරි පෙට්ටියක් අතෙහි අරගෙන යනවා. දුර ඉඳලා කාටවත් කියන්න බෑ මේ පෙට්ටිය ඇතුලේ කොච්චර වටින දේවල් තියෙනවද, මේ පෙට්ටිය පිරෙන්න බඩු තියෙනවද නැද්ද කියලා. හොඳින් පරීක්ෂා කර බැලුවොත් පමණයි තේරුම් ගන්න පුළුවන්. ඒ පාරේ ගමන් කරන කන්ටේනර්ස් තියෙනවා, විශාල බඩු මළු ප්‍රවාහනය කරන නෞකාවලින් ගෙනාපු ඒවා පාර දිගේ යනවා. අපි දකින්න ට්‍රක්වල ලොරි වල ඒ දිහා බලනකොට පාරට කියන්න බෑ මේක හිස් පෙට්ටියක් නැවත අරගෙන යන එකක්ද, බඩු පුරෝගත් එකක් මෙහි බහලන්න එන එකක්ද කියලා හොයන්න බෑ. හැබැයි වාහනේ සැහැල්ලුවෙන් ඇදිලා යනවා නම් අපි හිතනවා මේක හිස් පෙට්ටියක් මෙයා අරගෙන යන්නේ ඩගඩග ගාන සද්දත් එක්ක. නමුත් ඒව ඩගඩග ගාන හෙල්ලෙන සද්දත් නැහැ. බොහොම වාහනේ ගැඹුරින් රේස් කරලා යනවා නම් අපිට තේරෙනවා මේක ලොකු බාණ්ඩ ටිකක් තියෙනවා, බර බාණ්ඩ ටිකක් තියෙනවා. ඒක තමයි මේ තදින් මෙච්චර සැර දාගෙන යන්නේ මේ වාහනේ. මමත්වේ නැති වුණහමත් එහෙමයි. අර හිස්සෙච්ච පෙට්ටිය වගේ ට්‍රක් එක විතරයි, පෙට්ටිය විතරයි. හැබැයි පිටින් බැලුවහම ඔක්කොම පෙට්ටිය තියෙන බොක්ස් එක තියෙන, ඇතුලෙන් මුකුත් තමයි නැත්තේ. හැබැයි සැහැල්ලුවෙන් එයා ඇදගෙන යනවා. පරි වෙරවීරිය අවශ්‍ය නැහැ. ප්‍රධාන ලක්ෂණය තමයි මමත්වේ දුරු කරපු කෙනෙක් අර පෙට්ටිය තියෙන බඩු ටික අස්කරා වගේ සැහැල්ලුවෙන් ගමන් කරන. සැහැල්ලුවෙන් ජීවත් වෙන. සතුටින් ජීවත් වෙනවා. ඇතා වේවා නැතා වේවා, තිබුණා වේවා නොතිබුණා වේවා, ඒ කිසි දෙයක එහෙම ප්‍රශ්නයක් නැහැ. එයා සැහැල්ලුවෙන් ඇදගෙන යනවා. මමත්වයෙන් යුක්ත කෙනා අර බඩු වලින් පිළුණු කන්ටේනර් එකක් ඇදගෙන යනවා වගේ සැර දාගෙන දුන් දාගෙන නේද, ලොකු ගොරහැඳි සද්දයක් දාගෙන තමයි යන්නේ. හරි ගොරෝසුයි. ඉතින් ඒ ක්‍රමයට අපිට අඳුර ගන්න පුළුවන්කම තියෙනවා මමත්වයේ ඇති ස්වභාවය සහ නැති ස්වභාවය. අර පුජ්‍යලයානේ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ ජීවත්ව සිටියේදී පුජ්‍යලේ ධර්මය අවබෝධ කරගන්න බව සත්‍යයි. ඒ ධර්මය අවබෝධ කරගත්තට පස්සේ යාට පුජ්‍යල සංඥාවක් නැහැ. නැති නිසා අපි එතන කියනවා පුජ්‍යලේකෙහි නැත. බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා කාලේ පුජ්‍යලේක් සිටියා. හැබැයි බුද්ධත්වයට පත් වුණාට පස්සේ මොකද කියන්නේ? දේශනා කරන්නේ මම පුජ්‍යලේ නොවේ, මම සත්වේ නොවේ, මම මනුෂ්‍යෙද්ද නොවේ. මඩේ උපන්න මඩදිය ඉක්මවා පිපුණු නෙළුම් මලක් වගේ මා උත්තරීතරත්වයට පත් වුණා. මම බුද්ධියෙන් ඥානයෙන් සමුගත්තා. මට ලෞකික ඥානයක් නැහැ. ලෝකයට කැවරෙන් නැතුව පිපුණු මලක් ලෝකී ලෝකෝත්තර ඥානයක් පවතින්නේ. එසේ දේශනා කරේ ඔන්න ඔය ටික තමයි ආපු පණිවිඩය. පැහැදිලිද? හොඳයි. දැන් ඕකට මං උත්තර දෙන්න ගියා නම් එහෙම ඕකට බැනලා දානවා. ඒ නිසා මේ උත්තරයක් ගත්තාම ඒ නිවැරදි ආකාරයෙන් ඒ උත්තරේ ලැබෙනවා නේද? දැන් එහෙම කෙනෙක්ගේ දුර්වලයි කියලා එහෙම අත්හරින්න බෑ. කිසිදු උත්තර කිසිම ප්‍රශ්නයක් ඒක දුර්වල හෝ වේවා, තා ගැඹුරු ප්‍රශ්නයක් හෝ වේවා, අර්ථාන්විත වේවා, අර්ථ ශූන්‍ය වේවා, මනාව ගොනු කරගන්න අපහසු වෙන්න පුළුවන් කෙනෙකුට ප්‍රශ්නය, ඒ කිසිවක් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක තමයි ප්‍රශ්නේ නේද? යාළඟ තියෙන සරල බව හරි ගොනු කරගන්න බැරි බව හරි ඒක තමයි ප්‍රශ්නේ. ඒ සියලුම ප්‍රශ්න වලට විසඳුම් සැපෙන්න ඕන. උදා වූද මහත් වූද සියලුම ප්‍රශ්න විසඳ ගන්න ඕන. සියලුම දුක් විසඳ ගන්න ඕන. ඒක අපි පිළිගන්න ඕන කාරණයක්. ප්‍රශ්න හදලා නම් අහන්න බෑ. තියෙන ප්‍රශ්න අහන්න. මොකද ප්‍රශ්න හදලා විසඳ ගන්න. තුවාලයක් හදලා සනීප කරගන්න ඕනේ. තියෙන තුවාලයට අහන්න. දොස්තර මහත්තයට කියන්නේ. නැති ලෙඩකට බෙහෙත් ගන්න ඔබ කියනවද මේ මේ දොස්තර මහත්තයෝ මේ කාලෙන් කාලයට මට මේ දැන් නම් කැස්ස තියෙන්නේ. කාලෙන් කාලයට මට කුණත් හැදෙනවා ඒකටත් බෙහෙත් ටිකක්. එහෙම ඉන්න පුළුවන් නැහැ. ඈ දැන් මම මේ අවුරුදු 50 විතර බහලා තියෙන්නේ මේ සමහරලාට ඉස්සරහට ආතරයිටිස් හැදී ඒකටත් බෙහෙත් ටිකක්. එහෙම ඉන්න ගන්නද? තියෙන ප්‍රශ්නයි ඔබ විසඳුම සපයන මේ මෙහෙම ගන්න. ප්‍රශ්න හදන්න එපා. තමන්ට ආතරයිටිස් නැත්තම් දොස්තර මාත්‍රයකින් ගිහින් ආන්න එපා. මේ මේ ආතරයිටිස් හැදිච්ච කෙනෙක් මොකද කරන්න ඕන? ඉතින් දොස්තර මාත්‍රය වාට ආතරයිටිස් තියෙනවා නෑ මට නෑ. කාටද තියෙන්නේ? අර අල්ලපු ගැටේ කෙනාද? එන අල්ලපු ගැටේ කෙනාද එන්නේ කියලා දොස්තර මාත්‍රය කියනවද නැද්ද? කියනවා. මම ඒ ලෙඩා පරීක්ෂා කරලා එයාට තියෙන ආතරයිටිස් වර්ගය මොකද්ද කියලා තීරණය කළා. මම බෙහෙත් නියම කරන්නේ. මේ වාගේ නාතරයිටිස් වලට මට දෙන්න දෙන්න බෑ. අන්න ඒකයි මම කියන්නේ ඔබ ප්‍රශ්න හදලා අහන්න එපා කියන්නේ. ඔබ ළඟ තියෙන ප්‍රශ්නේ කොමනක් අහන්න. අර අහවල් හා මුද්‍රෝ මෙහෙම කිව්වා. අහවල් තැනදී මෙහෙම කිව්වා. ඒක විශේෂයෙන් නම් ගම් පාවිච්චි කරන්න එපා. ගැටලුවක් වෙනවා අපිට උත්තර දෙන්න. ඒකත් අහවල් තැනදී අහවල් කෙනා කියන්නේ නැතුව සමහර අය කියපු දෙයකින් මෙන්න මේ වගේ තත්ත්වයක් මගේ මනසේ ඇති වෙලා තියෙනවා. මම මේක පැහැදිලි කරගන්න ඕන කොහොමද කියලා අහන්න පුළුවන්. හොඳයි, ඔබට තව ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. ඔව් ඒ මොහොතේදී සිත හිස් ස්වභාවයෙන් තිබුණා. ඒක තමයි එතෙන්දි සිත. තව වෙලාවකදී හිස මේ හිත තරහෙන් තියෙනවා. ඒක තමයි එතෙන්දි සිත. තව තැනක ලෝභයෙන් තියෙනවා. ඒක තමයි තවත් තැනක සිත. තව තැනක ඊර්ෂ්‍යාවෙන් තියෙනවා. ඒක තමයි එතෙන්දි පවතින සිත. මේ මොහොතේදී සිත හිස්ව තිබුණා. ඒකට හේතුවක් තියෙනවා. අපි ධර්මය අහලා ඒ ධර්මයේ ඥානණය කරගන්නකොට අර තිබුණු හිතේ තිබුණු බරගති ගොඩාක් අඩු වුණා. හිත සමනේදපත් වුණා. සමාහිත බවටපත් වුණා. ඉතින් ඒ නිසා හිතේ මේ මොහොතේ බැලුවාම ගොඩාක් ලොකු හිස් බවක් දැනෙනවා. හැබැයි මතක තියාගන්න හොඳින් පරීක්ෂා කළොත් ධර්ම අවබෝධය වෙච්ච කෙනෙකුට අහුවෙන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කොච්චර ගැඹුරින් සොයා බැලුවත් ධර්මය ප්‍රත්‍යක්ෂ කර නොගත් හැම කෙනෙකුටම තව පොඩ්ඩක් ගැඹුරින් පරීක්ෂා කර බැලුවොත් හොයාගන්න පුළුවන් සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා හොයාගන්න පුළුවන්. ඒ නිසා ගැඹුරින් තව පොඩ්ඩක් පරීක්ෂණය කරන්න. එතකොට ඔය හිස් බවට ඔබින් ඔබට තියෙනවා. දැන් අපිටත් ඔය පොඩි කාලේ ගිහිල්ලා ලිපේ ගින්දර තියෙනවද බලන්න කියලා කිව්වහම අපි පොඩි කමකට ගිහිල්ලා කියන ඇවිල්ලා මේ ගින්දර නැහැ කියලා කිව්වා. ගින්දර නැහැ ලිපේ. නැති වෙන්න බෑ, තියෙනවා. නෑ නෑ මම බැලුවා නෑනේ. ඊට පස්සේ ඉතින් අර දැනුම් තේරුම් තියෙන අම්මා තාත්තා මොකද කරන්න ගිහිල්ලා මේ මේ බලන්න මේක ගින්දර තියෙනවා කියලා අලු එහාට මෙහාට කරලා බලනකොට මෙන්න අලු යට කිනි පොකුරක් දෙකක් පොඩි තියෙනවා. ඉතින් ඒකෙන් ඉන්දර අවුලව ගන්න පුළුවන්. ඒ නිසා තමයි පරීක්ෂා කර බැලිය යුතුයි කියලා කියන්නේ. පරීක්ෂා කර බැලිය යුතුයි සිත. තමන්ම තමන් ලොකු නන්දුවකින් පරීක්ෂා කර බැලිය යුතුයි. නිවන් දකින්නවා නම් නිවන් දකින්න පුළුවන් තමන් තමයි. වෙන කෙනෙකුට බෑ. මට ඥාතිකමට දක්වන්න බෑ. එහෙනම් මම ඉස්සෙල්ලම කරන්නේ මගේ ඥාති ටික පොලිමට අවබෝධේ පත් කරනවා. මට එහෙම කරන්න බෑ. හිතවත්කමට කරන්න බෑ. තමන්මයි තමන්ගේ මනසේ ස්ථාවරය සකසා ගත යුත්තේ. මනසේ හිස් බවක් දැනෙන එක හොඳයි. හැබැයි මේ හිස් බව තමයි මට ඕන කියලා මේක අල්ලගන්න යන්න එපා. ඒකයි ස්වභාවය. ඒක අල්ලගන්න යන්න එපා. ඒ යම් හිස් බවක් දැනෙන්නේ මනසේ යම් මානසික සංවේගයක් ඇති වූ නිසා. දෙහි වරදක් නැහැ. තව තව දුරටත් මේ මනසේ තියෙන කෙලෙස් කසට මල තව තවත් ඉවත් කරන්න තමන්ගේ හිත තව තවත් පැහැදිලිව නිරෝධ සහගතව එහෙම නැත්තම් ලොකු හිස් බවකින් දැනෙන්න පටන් ගන්නවා. ඒ හිස් බව වින්දනාත්මක හිස් බවක් නෙමෙයි. තේරෙනවනේ? වින්දනාත්මක හිස් බවක් නෙමෙයි. අකමැත්තෙන් කෙනෙක් බඩිකින්නින් සිටින්නට සිදු වුණොත් එයාට පුදුමාකාර වේදනාවක්. එයා කැමැත්තෙන් නෙමෙයි බඩිකින්නින් ඉන්නේ, අකමැත්තෙන්. හැබැයි කෙනෙක් තුල කැමැත්තක් හදාගන්නවා යම්කිසි හේතුවක් නිසා මම මේකට බඩිකින්නින් ඉන්න ඕන කියලා. එතකොට ඒක එයාට දුකක්ද මානසික? නෑ. කවුරු හරි දඬුවමක් වශයෙන් අපිට පැනවුවොත් සිරීපාද උඩට නැගලා පල්ලෙහාට බහින්න කියලා ඔබට මානසික පුදුම පීඩාවක්. එහෙත් ඔබ කැමැත්තෙන්ම සිරීපාදේ උඩට ගිහිල්ලා බිමට බහින්න ඕන කියලා සිතුවොත් මොනතරම් අපහසුවක්වත් ඒ මානසික පීඩාවක් නෙමෙයි. තේරෙනවනේ? මේක මානසික ස්වභාවයක්. මානසික ලක්ෂණයක් තියෙන. ඒ මානසික ලක්ෂණය තමන් හරියට තේරුම් කරගන්න ඕන වෙන්නද කරගන්න ඕන. පැහැදිලිනේ? තවත් අපිට සිත පිරිසුදු කරගන්න තියෙනවා. තව ගැටලු ආදී තියෙනවා නම් ඉදිරිපත් කරන්න. මනස අතහැරනවා ටික වෙලාවක් සිටින්න. මනස අතහැරදමා ටික වෙලාවක් සිටින්න. අපි විනාඩි 10ක් එසේ සිටිනවා. මනස අතහැරදමා. ධර්මයෙන් අපි කියලා දුන්න මනස කියන්නේ මොකක්ද කියලා මෙතෙක් වෙලා ඔබ හරියට මනස කියන එක අවබෝධ කරගෙන ඇති. ඔබ දන්න උපරිමයෙන් මනස කියන්නේ මෙයයි කියලා තේරුම් අරගෙන මනස කියන්නේ සියල්ල මනස අතහැර දමා වාසය කරන්න. ඒ කියන්නේ සියල්ල අතහැර දමා වාසය කරන්න. ඒ හොඳින් පරීක්ෂා කරන්න මම කරන ක්‍රියාවලිය හරියටම ස්වාමීන් වහන්සේ ධර්මයේ තුලින් කියන ලද ආකාරයටම මනාව තේරුම් අරගෙනද මේ ප්‍රකට වීම සිද්ධ වෙන්නේ කියලා ඔබ ඒ ක්‍රියාවෙහි යෙදෙන අතර බලන්න. මනස අතහැර සිටින්න. චිත්‍රයක් අඳින්න කියලා කිව්වහම නොපුහුණු කෙනෙක් කන්දක ගහක වැලක මලක සිතුවමක් අඳින්න ගියහම මොකද කරන්නේ? එයාට ඒක හොඳට පේන විදියට ලස්සන තැනකින් එයාට තියාගෙන ලස්සන දර්ශන මතය හරියට ඇසට ග්‍රහණය කරගෙන එයා අඳින්න උත්සාහ කරනවා. මොකද වෙන්නේ මේ ලොකුමුණු චිත්‍ර කලාකරුවට වරදිනකොට මොකද කරන්නේ? ඒ කොළගුලි කරලා විසි කරනවා. ආයේ අලුත් කොළයක් අම්මගෙන් ආයේ කුලෙ හොඳින් ඇඳගෙන යනවා. අවසාන හරියටම ගිහිල්ලා අවසාන හරියදී ඔන්න එකක් දෙකක් වරදින. එයාට ඒ ගැන සතුටු වෙන්න බෑ. ඒක හදන්න බෑ. හදලත් ලස්සන නැත්තම් ආයෙත් ඒ කුලෙ ඉස්සෙල්ලා. ආයෙ අලුත් කුලයක් කරගන්න. සමහර වෙලක දවස් ගානක්ම තමන් ඇඳලා ඇඳලා අර චිත්‍රයේ තමන්ට ගොඩාක් සතුටු මට්ටමට ආවහම ඒ චිත්‍රය තබා. ඒ වගේම අපි මේ නිවන් ධර්මය කියන එකත් අවබෝධ කරගන්න උත්සාහ කරද්දී වරදින්න. හැබැයි වරදින්න හරි චිත්‍රය අඳින්න ඕන. වරදින්න හරි අපි උත්සාහ කරන්න ඕන. වරදින්න හරි කැප වෙන්න ඕන. දිනන්න හරි පරදින්න හරි තරඟයට ඉදිරිපත් වෙනවා. ඒකයි මතක. මේ නිර්වාණ මාර්ගයේදී පළවෙනිය දෙවෙනිය කෙසේ වෙතත් ඔබ තරඟය සම්පූර්ණ කරනවා නම් ඔබ නිවන් දකින කෙනෙක් බවට පත් වෙනවා. ඔබ තවදුරටත් ක්‍රියාවක් අපේක්ෂාවෙන් නොසිටින්න සමස්ත ක්‍රියාපද්ධති අවබෝධ කර ගැනීමේ අපේක්ෂාවෙන්ම සිටින්න. එමට තුසිත දෙව්ලොව වෙන්නාම පණිවිඩයක් අවසාන වශයෙන් ඔයත්ට කියන්න. කිසි විටක ඔබ ක්‍රියාවක් අපේක්ෂාවෙන් නොසිටින්න කර්මස්ථානය භාවනාව අකර වැඩපිළිවෙල භාවනාව තමයි කර්මස්ථානය තමයි තමන්ගේ සිත අවබෝධ කර ගැනීම චිත්තානුපස්සන. හැබැයි ඒක තවත් කාරණයක් සිද්ධාන්තයක් නෙමෙයි. එනිසා කිසිදු දෙයක් අපේක්ෂාවෙන් නොසිටින්න ඔබම ඔබ අවබෝධ කර ගැනීමයි සමස්ත ක්‍රියාවලිය හඳුනා ගැනීමයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. එහෙම නැතුව සිතට තවත් සාධකයක් ලබා දීලා ඊපස්සේ දුවන්න කියලා කියනවා නෙමෙයි. පොඩ්ඩක් වෙනස්ව ඔබට දැනෙන්නේ මේක විකෘතියක් නෙමෙයි. පොඩ්ඩක් වෙනස්ව දැනෙන්නේ මා මේක අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂතාවයෙන් කියන ධර්මයක් නිසා. නැත්නම් ඉතින් පොතේ තියෙන ටික කියලා ඉවරලා සිතේ තියෙන ස්වභාවයන් බිදි බිදි යනවා බලාගෙන ඉන්න කියලා මට ඔබ ඉවර කරන්න පුළුවන්. මම ඒ ස්වභාවය නොදන්න කෙනෙක් නෙමෙයි. ඒ ස්වභාවය පුහුණු නොකළ කෙනෙක් නෙමෙයි. මේ හැම දෙයක්ම මනා ප්‍රත්‍යක්ෂතාවයෙන් කියන්න පුළුවන්. මම කසීන භාවනා පුරුදු කරපු කෙනෙක්. මම ආනාපාන සති භාවනා පුරුදු කරපු කෙනෙක්. මේ රටේ තියෙන තවත් නොයෙකුත් භාවනා ක්‍රම මාදිලි ටිකක් තියෙන ඒව පුරුදු කරපු කෙනෙක්. අනිමිති භාවනා පුරුදු කරපු කෙනෙක්. වමනේ යනකම් අසුභ භාවනා පුරුදු කරපු කෙනෙක්. ඒවත් පොතේ තියෙනවට නෙමෙයි අත්දැකීමෙන් කියන්න පුළුවන්. ඒවා තුලින් හරි දේ නිවැරදි තැනට පැවිල්ල නිවැරදි අවබෝධයටපත් වෙලා ඒ වැරදි ටික අපි ඔබට ලබා දෙන්නේ නැහැ. හරි ටික පමණක් ලබා දෙන්නේ. පැහැදිලිනේ? අම්මලා තාත්තලා ගොඩාක් දුප්පත් තැනකින් ජීවිතේ ආරම්භ කරලා වට්ටිය ඔළුවේ තියාගෙන ගිහිල්ලා විලදාම් කරලා ජීවිතේ ගොඩනගාගත්ත ඒ අම්මා තාත්තා දෙවිලි පරම්පරාවේ දරුවන්ට වට්ටිය ඔළුවේ තියාගෙන යන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ඉහළ තත්වයක ඉඳලා තමන්ගේ ජීවිත ගත කරන්න උදව් කරන්නේ. ඒ වගේ තමයි අපි වට්ටිය ඔළුවට තියාගෙන යන මට්ටමේ සිටියා. තාම දිනදු මට්ටමේ මේ හැම දෙයක්ම භාවනාවක්ම කළා. මුලින්ම මම භාවනාවක් කළේ පත්තරයක පොඩි භාවනා ක්‍රමයක් උගන්වන්න තිබුණා හිත එකඟ කරගන්න. ඒ තමයි කෝප්පේ. තමන් තේබුණ කෝප්පේ ඉස්සරහින් තියලා ඔය කෝප්පෙ දිහා බලාගෙන ඒක කියලා තිබුණා කෝප්පෙ කෝප්පෙ කෝප්පෙ කියලා හිතන්න කියලා. ඒකට කියන්නේ කෝප්ප භාවනාව. මම මුලින්ම කරපු භාවනාවක් අධ්‍යයනය කරන්නේ ඔය කෝප්ප භාවනාව. ඔය කෝප්පෙ දිහා බලාගෙන කෝප්පෙ කෝප්පෙ කෝප්පෙ කියලා හිටියා. මුකුත් වෙනසක් ඇති වුණේ නැහැ. කෝප්පෙ එවම තිබුණා. ඉතින් ඒ නිසා හැම ඒ අධ්‍යයනයක් තුළින්ම තමයි අපි දෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා හොඳම දේ නිවැරදිම දේ දෙනවා අවශ්‍ය කරන්නේ ඔබගේ ප්‍රඥාවයි. සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය දහමට අනුව හැඩගස්ස ගන්න පෙරලෙන්න බලන්න. අල්ලගෙන ඉන්න එපා, ආසත්තෝ ඉන්න එපා. මේ තමන්ට අයිති නැති දේ තමන්ට අයිති නැහැ කියලා හිතන්න පුරුදු වෙන්න ගැඹුරේ. මේ ලෝකේ කිසිම මිනිස්සෙකුට හැමෝම අයිති වාසිකම් තියාගෙන හිටියද කිසි කෙනෙකුට මේ මහ පොළොවේ එක අබ්බින් අඟලක්වත් අයිති නැහැ. හැමෝම හිතන් ඉන්නවා මේ අතරේ මගේ, මේ දෙක මගේ, මේ 10 මගේ, මේ 20 මගේ කියලා. කිසි කෙනෙකුට අයිති නැහැ බින් අඟලක්. ඊළඟට මේ ශරීර කූඩු අපි අරගෙන මේ මම, මේ මම, මේ මම කියලා කතා කරන්නේ කිසිම මිනිස්සෙකුට කිසිම ශරීර කූඩුවක් අයිති නැහැ. දැන් සංඥාව විතරයි. මේ දරුවා අයිති, මේ බිරිඳ අයිති, මේ මහත්තයා අයිති කියලාගෙන හිටියද අඩුම තරමේ තමන්ට තමන්වත් අයිති තැන නැති තැන කොහෙද බාහිර ලෝකයක් අයිති? කිසි කෙනෙක් අයිති නෑ. මිනිස්සුගේ දුක නිවන්න පුළුවන් ප්‍රමුඛ සාධකයේ ප්‍රමුඛ කාරණය ධර්මය. ඒ නිසා ඔබ යම් කර්මස්ථානයක් දේවි, අමුතු විදිහේ භාවනාවක් දේවි, මොනවා හරි තැනක හිත තියාගන්න කියාවි, ක්‍රමවේදයක් දේවි කියලා හිතාගෙන ඉන්නපා සමස්ත ක්‍රමවේදයේ දෙස බලන්න. සමස්ත ක්‍රියාවලියේ දෙස බලන්න. එයයි අනුශාසනය. එයයි ධර්මය. එයයි අවබෝධය. එවයි එයයි නිර්වාණ මාර්ගයේ වැඩි යුතු භාවනා ක්‍රමය. එයයි වේදනානුපස්සනාව බවට පත් වෙන්නේ. එයයි කායානුපස්සනාව බවට පත් වෙන්නේ. එයයි චිත්තානුපස්සනාව බවට පත් වෙන්නේ. ඒම තමයි ධම්මානුපස්සනාව බවට පත් වෙන්නේ. සමස්තය තමා දෙසට හැරිලා බැලීම. ඒක අලුතෙන් දෙයක් ආරෝඪ කළා අඥාන විග්‍රහය තුල, ප්‍රත්‍යක්ෂ විග්‍රහය තුල. බාහිර ලෝකය ගැන නෙමේ අධ්‍යාත්මික ලෝකය ගැනම බැලිය යුතුයි කියන පණිවිඩය තමයි අපි ලබා දෙන්නේ සතර සතිපට්ඨානය තුල. මේක හැම ඉරියව්වකම කරන්න පුළුවන් ආත්ම ගවේෂණේ. එයයි ආත්මය කියා දෙයක් නැත. ඒ අවබෝධයට පත් වෙන තුරුම මේ ආත්ම ගවේෂණය කළ යුතුයි. ආත්මය කියා දෙයක් නැත කියලා දැනුමට හෝ සංකල්පයට නොපෙමින ප්‍රත්‍යක්ෂතාවයට පැමිණෙන්න. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.